නාව්‍යන ආරණ්‍ය සේනාසනයේ භාවනා වඩන යෝගාවචර පිරිස සඳහා කරන ලද ධර්ම දේශනාවන් අතර ආර්ය වංශ සූත්‍රයට අයත් භාවනාරාමත ආර්ය වංශය පිළිබඳ දේතිත දේශනාමාලාවේ දෙවැනි ධර්ම දේශනයයි. මෙම ධර්ම දේශනය කරනු ලබන්නේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථා සංඝ සභාවේ සංඥා ලේකක ධූරීන විචිත්‍ර ධර්ම කථික ත්‍රිපිටක ධරාචාර්යය අති ගෞරවණීය පූජ්‍යතම නා වූ යනේ ශ්‍රී අරිය ධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසිනි. සෝතන අතේ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තුනේ කලං භික්ඛවේ භික්ඛෝ භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහනරතෝ සායච කන භාවනාරාමසාය භාවනාරතියා පහනරාමසාය පහනරතියා නේවත්තානුස්සංසේති නෝ කරං වම්භේති යෝ හි තස්ස දක්ඛෝ අනලසෝ සම්පජානෝ පටිච්චසෝ අයං උච්චති භික්ඛවේ භික්ඛූ පුරාණේ අග්ගඤ්ඤේ අරිවංසේ තිසෝති. සුංගෝඛාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් ජේතවන මහා විහාරයේදී 40,000ක් මහා සංඝ රුවන රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කළ මහා ආර්ය වංශ ප්‍රතිපදා සූත්‍රයේහි සතරවෙනි ආර්ය වංශ ප්‍රතිපදාව ගැන දෙවෙනි දේශනාවයි. මාත්‍රුකාකල සූත්‍ර පාඨයේ නීත පෙර වාරයේදී පැහැදිලි වුණා. ඉතරේතර චීවර සන්තෝෂ, ඉතරේතර ඉන්දපාත සන්තෝෂ, ඉතරේතර සේනාසන සන්තෝෂයෙන් සන්තුෂ්ට වූ භික්ෂූන් වහන්සේ භාවනාරාමතා භාවනා රතියෙන් වාසය කිරීමත්, පහනාරාමතාවෙන් පහන රතියෙන් වාසය කිරීමත් හතරවෙනි ආර්ය වංශ ප්‍රතිපදාවයි. මේ භාවනාරාමතා භාවනා රතියෙන් පහනාරාමතා පහන රතියෙන් අත්ත්ුක්ඛංචන පරවම්බණයන් සපත් නොවි දක්ෂ ලෙස අනලක් ලෙස මනාසිහියෙන් මනානුවණින් යෙදීමෙන් මේ සතරවෙනි ආර්ය වංශ ප්‍රතිපදාව සමෘද්ධිමත් වෙනවා. මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙතනින් කියවුණා. මේ පෙර වාරයේදී භාවනාරාමතාව සම්බන්ධ වූ පටිසම්භිදා මග්ගයෙහි එන නෙක්ඛම්ම පාළියත්, දීඝනිකායේ එන දසුත්තර සූත්‍රාන්ත පරියාය භාවනා මාර්ගයක් ප්‍රකාශ වුණා. දැන් මෙතකින් මේ ඉදිරිපත් කරන්ට බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායට ඇතුළත් වන මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ භාවනාරාමතාවෙහි ඇතුළත් කොටසක් ඉදිරිපත් කිරීමයි. මජ්ක්‍ධිම නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය, දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය, සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තය, පටිදා මග්ගපාළියේ සතිපට්ඨාන කතාවත් සියල්ලම එක හා සමානයි. සුළු වශයෙන් අඩු වැඩිකම් ඇතක් ඒ භාවනා කර්මස්ථාන 21ක් එහි සඳහන් වෙනවා. එනිසා මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්තගත භාවනාරාමතා විස්තර කිරීමේදී භාවනා කර්මස්ථාන 21ක් කෙරෙහි අපේක්ෂිත අවධානය යොමු යුතුය කියනවා. පළමුවෙන් සඳහන් වන්නේ මහා සතිපට්ඨාන සූත්‍රාන්තයේ ඇති භාවනාරාමතාවෙහි ඇති ආනිසංස විශේෂ හතක්. ඒකායන අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාලං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍තිකිරියාය යතිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ දේශනාවෙන් පැහැදිලි වෙන්නේ එක් විසිරදාරුන් භාවනා කර්මස්ථාන ඇතුළත් වූ සතර සතිපට්ඨාන භාවනාවේ ආනිසංස සතක් ගැනයි. සත්තානං විසුද්ධියා අනවරාග්‍ය සංසාරයේ හේතරක් නැර අපිරිසුදු වෙනින් කරිති ආත්ම සංතාන ඇති සත්වයන්ගේ සංතානය විසුද්ධියට පමුණවා ගැනීම සඳහා ප්‍රතිපත්තාන සතරේ ඒකාන මාර්ගයක් වෙනවා. නවයන්තා බුදුපතේ බුදුමහා රහතන් වහන්සේලා ආත්ම පාරිශුද්ධත්වයට පැමිණිතෙක් නම් ඒ සෑම දෙනා වහන්සේම සතර සතිපට්ඨාන භාවනාවෙන් ඒ ආත්ම සංසුද්ධිය ඇති කරගන්ට යෙදුණා. සංඝං කර මෙදං කර සරණං කරාදී වූ ඒ අටවිසි බුදුවරයන් වහන්සේලාද ඒ අතරත 15 වූ අප්‍රමාණ පසේ බුදුවරයන් වහන්සේලාද සමානාතික්‍රාන්ත ආර්ය ශ්‍රාවක මහ රහතන් වහන්සේලාද එසේ ආත්ම සංකානේ පරිශුද්ධත්වයට පමුණවා ගත්තේ සතිපට්ඨාන භාවනාවෙන්. සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය. එසේම ශෝකමේම පරිදවේත පස්සියම කියන මේ දෙක ඉක්මවා යාමට සතිපට්ඨාන සතර මාර්ගයක් වෙනවා, ඒකායන මාර්ගයක් වෙනවා. දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය. කායික දුක්ඛය මානසික දුම්නස ජවන් කිරීම සඳහා සතිපට්ඨාන සතර ඒකායන මාර්ගයක් වෙනවා. ඥායස අධිගමාය. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් නම් වූ සතර මාර්ගඥාන ප්‍රතිලාභයේ පිණිස සතර සතිපට්ඨානයේ ඒකාන මාර්ගයක් වෙනවා. නිබ්බානස්ස සච්චිකිරියාය. සර්ව දුක්ඛාගේ සංසිඳීමම වූ සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස සතර සතිපට්ඨානයේ ඒකාන මාර්ගයක් වෙනවා. මෙතන ඒ කායන කියන වචනේ තේරුම ඒකෝ අයනෝති ඒකායන. එකම මාර්ගයක් කියන තේරුමයි ඒකායන නමින් හඳුන්වන්නේ. ඒ කියන්නේ සත්‍ය සංතානය පිරිසුදු වෙන්න, ශෝකේ ඉක්මවන්න, පරිදේව ඉක්මවන්න, කායික දුක් ගෙවම් කරන්න, මානසික දුමනස ගෙවම් කරන්න, සතර මාර්ගයට බැස ගන්න, නිර්වාණය සාක්ෂාත් කරන්න එකම මාර්ගයක් කියන්නේ. ඒකායනං යන මේ වචනේදී දැන් අයන කියන වචනේ තේන්නේ මාර්ගය කියන අර්ථයයි. මාර්ගය කියන්නේ මේ අර්ථය සඳහා සමාන වචන කියන 12ක්. මග්ගෝ පන්තෝ පජු පතෝ පජ්ජෝ අංජතං වතුමායනං නාවා උත්තර චේතුච කුල්ලෝච බිසි සංකමෝ. මේ ගාථාල සඳහන් වෙනවා නම් 12ක්. ඒ 12ම මාර්ගයට කියනනම් එතන සඳහන් වුණා අයන කියන වචනයක්. අයන කියන්නේ දැන් සූර්යාගේ ගමනක් තියෙනවා, උත්තරායන, දක්ෂිනායන ආදි වශයෙන්. අයන කියන්නේ සූර්යා ගමන් කරන මාර්ගය. ඒ වගේම මේ නිර්වාණය ගමන් කරන මාර්ගය ඒකාන මාර්ගයයි. ආත්ම සංසාරේ විසුද්ධිය සඳහා ගමන් කරන මාර්ගය ඒකාන මාර්ගයයි. ශෝක පරිදේව ඉක්මවන මාර්ගය ඒකාන මාර්ගයයි. දුක්ඛ දෝමනස්ස ගමන් කරන මාර්ගය ඒකාන මාර්ගයයි. සතර මාර්ගඥාන ප්‍රතිලාභය සඳහා වැඩිය යුතු මාර්ගය ඒකාන මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී කොසල් මහ රජුරුවන්ගේ අග්‍රාමාත්‍ය සම්සති නම් වූ මහා මාත්‍යයා පතල් දනව්වක දිවිසුණු කරල්ලක් සම්පිලෙව්වා. ඒ කරන්නේ උග්‍රතත්වයේ නිසා ඒ සම්පිලෙවීම නිමිත්තෙන් මේ අග්‍රාමාත්‍යතුමාට දිනාතක රාජ්‍ය පවරවා කොටුව රජුරු. ඒ රජුරුවන් රාජ්‍ය පවල්ලා මේ සම්සති මහා මාත්‍යාට සීල සම්පත්ම බාර දුන්නා දින හතක්. මෙතුමා විශාල සම්පත් විඳිනින් දින හතක් ඉස්සේ සුරාමතින්ද මත් වී නැතුන් ගෙවුන් කෙනි සෙල්ලම් විඳින් රාජ්‍ය ශ්‍රේ අනුභව කළා. එයින් හත්දිනදාසේ සරුවඥන් වහන්සේ කිරිසුඟා වඩෙද්දී ඇතා පිටනගේ උයන් සිරි නරමන්දයන් මේ සූසත අබරණ පළගගලත්ත සන්තති මහාමාත්‍ය ඇතා පිටින් යනවා දැකලා කිනහ පහල කළා සරුවක්යන් වහන්සේ. අනද මාහිමියන් වහන්සේ ඇතුවා ඒ ස්වාමිනි කිනහ පහල වුණේ. තථාගතයන් වහන්සේ අස්ථානි කිනහ පහල කරන්නේ නැහෙනි. එසේ ආනන්දය අද මේ සන්තති මහාමාත්‍ය සුරාමතින් මැති ඇතා පිට මේ ගමන් කර නමුත් අද දවසේ මොහු සල් කෙනෙක් නැසා රිහත් වේද පස්සේ අදම පිරිනමම් පානවා. මේක අහන් දෙදෙන බොහෝ දින නිසදිතුවයි කියවා මේ කටට ආවක් නේද කියන්නේ මෙහෙමත් කරන්න පුළුවන්ද මේ පුරා මතින් නැත්ති එවාගේම රාජ්‍ය මන්දෙන් මත් වීසිට නම් ඔහු කොහොමද රහත් වෙන්නේ, කොහොමද පිරිනිවන් පාන්නේ? මේක නිකන් නිෂ්ඵල වචනයක් නේද කියලා මිසදිතුවා හිතුවා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචනින් මුළු මහත් සැරක් නොවට මේ ප්‍රකාශනය ප්‍රසිද්ධ වුණා. එදා හැන්දෑවේ මෙන්න සම්තිති මහා මාත්‍යා ආව ජේතවනාරාමයේට. කතා කරන්න බැරි තරම් දුක් මුසුමුණින් ආවා. ඇවිල්ලා බෙන් බලාගෙන සිටියා. අසා සිටියා, මොකද අමාත්‍යතුමනි, අනේ ස්වාමීනි, මට විශාල ශෝකයක් ඇති වුණා, දරා ගන්න බැරි ශෝකයක් ඇති වුණා. ඒ මොකද? මේ 7036 රාජ්‍යශ්‍රේ අනුභව කරන මගේ සිත්ගෙන නැතුම් ගැනුම් කෙලිසෙල්ලන් දැක්කු ලස්සනම ලස්සන නාටිකාංගනා උයනේදී හිටි හැටියේ කළුරේ කළා. ඉතින් මගේ හිතට මහත් වේදනාවක් ඇති වුණා. මේ වේදනාව, මේ ශෝකය, සන්තානයේ දවන ශෝකයේ සංසිඳුවා ගන්න භාග්‍යතුන් වහන්සේ ගිහිවෙනට ආවා. ඒ අවස්ථාවේ සරුවක් යන වාසේ එකම ධාතාවයි දේශනා කළේ. යං කුබ්බේ තං විසෝසේහි මජ්ජේ පත්ථාතේ මාහු කිම්පෙනං මජ්ජේ සේනෝ ගහිස්සති උපසන්තෝ චරිස්සති. යම් පුබ්බේ තං විසෝසේහි, මේ වාඩිය නිස්සානයට එන්දිස්සර මේ දින හතේදී යම්බඳ සම්පත් ඉඳිනින් හිටියා නම් ඒ සියල්ල අමතක කරන්න, ඒ ගැන දුක් නොවේ සිටින්න. පච්චාතේ මාහු කිංචනං, මින් ඉදිරියට මට නෑත රාජ්‍ය ලැබේවා, මේ වගේ ලස්සන නාටිකාංගනාවංග රඟ දකින් ලැබේවා, ඕවා සිටීමෙන් වළකින්න. මධ්‍යේ තේනේ ගහෙති, දැන් මේ වාඩිලා ඉන්න සුළු මොහොතේදී තමන්ගේ ආත්මභාවයේ සම්බන්ධ මම නාගේ කියා ගැනීමක් නොකරන්නේ. උපසන්තෝ චරිතති, එසේ වේනම් ඔබ සීල කෙතෝ කෙලෙතුන්ගෙන් අසමිදී නික්ලේශේ උපසාන්ත රහත් ඵලයට පත් වෙනවා කියන එක ඇති කරන දේශනා කළා. සැබවින් පූර්ව ජාතිහිදී පුරුදු කරගත් ප්‍රඥා භාවනා ඇති කෙනෙක් දැන් මේ කෙටි දේශනාව තුළින් සතිපට්ඨාන සතර වැඩිලා චේතනත්තා ඒ ආසනයේම සව කෙලෙස්නසා අරිහත්ත්වයට පත් වුණා. අභිඥා බල ලැබුණා. සරුවක් යන වහන්සේට වඳලා සමුගත්තා. ආයසංස්කාර බැලුවා. මෙදාම ආයසංස්කාර අවසානයි. වැඩ නමස්කාරයෙන් පහතට පැනගේ ප්‍රාත්‍යහාරය දක්වා දහම් දෙතලා කවුරුත් තුටි කඳුලින් සෙමලා ආසේදී මෙතිරින් වුණා. පුදුම ආචාර්යයක්. ඉතින් මේ ප්‍රවෘත්තියේ දුටු දුටුවන් ඇසූ ඇසූවන් විශ්මයට පත් වුණා. සමාරත්ව ඇත්තටය ඒතැනැත්තා දැන් කොහොමද අපි කතා කරන්නේ? රහතන් වහන්සේනමක්ද, භික්ෂුවක්ද, රජ කෙනෙක්ද, ගිහියෙක්ද, කණිද්දෙක්ද? ඒකට සරුවඥන් වහන්සේ දේශනා කළා. සූතකාභරණ පැළඳගෙන සිටියත් නික්ලේශී බාට පත්වීම නිසා ඒතැනැත්තා සැබෑම බ්‍රාහ්මණයේ රහතන් වහන්සේ නමක්. භික්ෂුවක් කියන්න පුළුවන්, ශ්‍රමණයෙක් කියන්න පුළුවන්. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙන්නේ අර ස්වල්ප මොහොතේදී සතිපට්ඨාන සතර වැඩෙන හැටියට භාවනාවට යොමු වූ බැවින් ඒ මොහොතේම සෝපේ සදහට සංසිඳුණා. ඒ වගේම පටාචාර මොනතරම් පරිදේවියකින් වැළපුණාද? 116 මරණ 6ක ප්‍රතිමේ මොහොත පෑවා. ස්වාමි පුත්‍රයා තරපයක දත්ත කළා මැරුණා. ඒ වගේම අවිදින්න පුළුවන් දරුවා ගියේ ගිලී මැරුණා. එදාම උපන්න කුඩා ලේකිතී යටි බිනිදා උගුස්සෙකෙන් දැගෙන යනු ලැබුණා. මාපිය දෙන්න එකම සහෝදරයයි වර්ෂාවෙන් මාලිගාව කඩා වැටි එහි යට වී කලුරිය කළා. මේ දෙයට මරණ 6කින් මුසපත්තේ සිටි ක්‍රෝසේකින් හැඳින් විසු මුසපත්තේ හඬ හඬා උම්මත්තිකාවක් වෙන් හැසුරුණු පටාචාරාල සමාගේ පෙර කෙනෙක් ජේතවනාරාමයේ පැත්තෙන් යවුණා. විශාල බණ පිරිසක් බණ අහමින් හිටියා. ඒ අතරට මෙතුමිය පතකට ගියා. සරුවක් යන මාසේ අධිෂ්ඨාන බලෙන් සිහියෙන් දී සිටියා. අතන සිටියේ කෙනෙක් ඇඳගන්න වස්ත්‍රයක් දුන්නා. මෙතුමිය ගෞරව සම්ප්‍රයුක්තව වාඩි වී බණට සමන් දුන්නා. ඒ සමන් දීගෙන සිටි වෙලාවේ එතුමියගේ සිටේ සතිපට්ඨාන සතර වැඩි සෝවාන් මඟඵල නිවන සාක්ෂාත් වුණා. සතුන් බුදු සසුනේ පැවිදි වුණා. එවැගේම අනිත්‍යතාව භාවනාර නැගුණා. සරුවඥන් වහන්සේගේ තවත් දේශනාවකින් එතුමියේ සෞඛලෙස්න සාධිහත්තේට පත් වුණා. මෙනිසත් මේ ගිනිධාරියෙන්ගෙන් ළඟතන් කෙනෙක් බාට පත් වුණා. මේ කවර පුදුමයක්ද? හැඟීම් වැලපීම් සියල් ඉක්මවන්ද සතිපට්ඨානේ ඒකාන මාර්ගයක් වුණා. එවැගේම කායික දුකින් කෙලෙන අය අතරින් පීතිමල්ල රහතන් වහන්සේ ඒ කියන්නේ ජම් බුද්ධියේ උපන්න කටක් කටක් ගානේ පොඩි අතුමාගෙන ඉතා විශිෂ්ට ජයග්‍රාහී ස්වරූපයෙන් මල්ලව ක්‍රීඩකෙන් හැටියට මේ ලංකාවට පැමිණි ප්‍රීති මල්ල එක්තරා වීථියක යද්දී බුදුබණ පදයකට සවන් දෙන්න ලැබුණා. නතුම් වාක වර්ගයේ රූපම් විච්ඡේ නතුම් වා කන්තම් පජාතේ සංඝෝ පහිනන් දීගරත්තං ිතාය සුඛා භවිස්සති. මේ දින රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන සෝතේනං සෝතේ නොවේද යක්ඛරියෝ යක්ඛරින්නා වූ සුපත දීර්ඝ කාලයක් සිට සූක්‍රීත පවති. මේ දෙත වේදනාදී පංචස්කන්ධය ගැනම දහම් පදිය ඇති කියලා මොහුගේ හිත නැමුණා මේකේ සත්‍යතාව සොයන්නට උනේ කියලා. බුදු සසුනේ පැවිදි වුණා ගුරුතුරියව දු පහක් ධර්මයෙන් ඉගෙනගෙන භාවනා කමතන් ඉගෙනගෙන ආරණ්‍යගත වී භාවනා කළා. මුළු රාත්‍රියම ජීන් භාවනා කළා. සක්මන් කරනකොට දෙපාය තුවාල වෙලා දනක ගා සක්මන් කළා. සාත්‍රයේ දඩේ මේ ගියේ වැද්දේ දන් නැතුව සිව්පාවෙක් කියලා ස්වාමීන් වහන්සේට නපුරු ආයුධයකින් දෙල්ලකින් වාගේ සමා ගැසුවා. ස්වාමීන් වහන්සේගේ ශරීරයේ ගිනිමෙද ගියා උදේ. මේ වැද්දා සමීපයේදී බැලුවාම ස්වාමීන් වහන්සේ නමක් මහත්ම කම්පණියට පත්විලා හඳන්න ගත්තා. පින්නට හඳන්න වැඩක් නැහැ. මේ ආයුධයෙන් ගලවලා දෙපැත්තෙන් මගේ මේ ශරීරයට මූඩි දෙකක් ගහන්න මේ සනකලෝලි මාව ළඟට වෙන හාල්ති කරන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඇතිවෙච්ච කායික වේදනාවම සතිපට්ඨාන භාවනාවෙන් වැළුවා. වැඩිලා යත්තන්ද මත්යෙන් උදෑසන ඉරවදාට මත්යෙන් ඒ වේදනාම භාවනාත් නම් වල අරිහත්ත්වයට පත් වුණා. ඒ කායික දුක් ඉක්මවන්න පුළුවන් උනේ මේ කියන සතිපට්ඨාන භාවනා ඒකායන මාර්ගයේමයි. කිෂ්ණමත් ස්වාමීන් වහන්සේලා උත්සාහයෙන් තුන් මාසේ පුරා භාවනාවට අරහත් වෙන්න වනාන්තරයකට වැඩියා. නපුරු යాగරේ ගිනිපතාල ස්වාමීන් වහන්සේ නමක් බගින් දැහගෙන ගියා. හේතුව ස්වාමීන් වහන්සේලා රැ නිදිමරාගෙන භාවනා කරන උදේ පාන්දර වෙනකොට කිරාවැත්ම ඇතන්නයි. කිරාවැත්ම වෙලාවේ මේ යాగරය දැහගෙන යනවා. 14 නමක් මේ විදිහට දිනපතාගෙන ගියා. ඊළඟට සංගීතවරයන් වහන්සේ දැනුම් දුන්නා කාගේ හරි ළඟට ව්‍යාග්‍රියාව සම්ද නගා කතා කරන්න කියලා. ඉතින් 15 නම ළඟස්තාවක් තරුණ භික්ෂුන් වහන්සේ නමක්. උලාසේ කෑ ගැහැවා. නමුත් මේ ව්‍යාග්‍රයා මේ ස්වාමීන් වහන්සේ ගහගෙන උසේ පරිවචය කර නැංගා. අනික ස්වාමීන් වහන්සේලා ගිනිවලේද හැරමි තිදරගෙන එනකොට මේ පර්වතේ නැගගත්තාම කිසිතේ තෙතෙන් යන්න මෙහැ කිතනක් දැරින් අනුශාසනා කළ ඇතනි දැන් හොඳට සිහිය පිහිටුවා ගන්න කියලා. තෙන්නේ යాగ්‍රය දහගල ජලබු ස්වාමීන් වහන්සේ යాగ්‍රය ඉරිරා කද්දී හේතන සතිපට්ඨාන භාවනාවෙන් වැඩුවා. ස්වාමීන් වහන්සේ මේ සත ගොදුරු ගනිද්දීම ඉවත් තමන්ගේ මාසේ භක්තිනේ කරද්දීම සෞඛ්‍යනේ සසාරහත් වෙන්න සමත් වුණා. මේ කායික දුක ඉක්මවන්න පුළුවන් උනේ දැනගන්න පුළුවන් උනේ සතිපට්ඨාන ඒකාන මාර්ගයෙන්. ඒ වගේම 17ක් දෙවඟනන් සමග නන්දන වනයේ මල්මෙලමින් මල් ගොතමින් පළඳමින් සිටියේ සුබ්‍රහ්මචේන දිව්‍ය රාජයා. ටික වෙලාවකින් 500ක් දෙවඟනන් නොතනිය ගියා. දිවසෙන් බැලුවා කොහොමද මේ දෙවඟනන්ගේ බැලුවාම චුතේලා අගීති මහා නරකයකදීලා සමන්තා තිතිරි පිටිපිටක් කුමක් දවන්නේ කියලා බැලුවා. තා මනුෂ්‍ය වර්ෂයක් ප්‍රමාණයෙන් දින හතකින් ඒ පිටිපිටක් අගීතේට යන අපරාපරිය වේදනේ කර්මයක් තියෙන බව දෙනී මහා සන්තාපයක් ඇති වුණා. ඒ කියන්නේ පුදුමාකාර චිත්ත සන්තාපයක් ඇති වුණා, දුමනත්යක් ඇති වුණා. එනි කියන්නේ කෙනෙක් නෑ ජේතවනාරාමයට ඉතිරි 500ක් දෙනා සමග සැනකින් ආවා. අවිල්ලා අත්‍යා හිටියා නිච්ඡං උත්‍රස්ස මිදං චිත්තං නිච්ඡං උබ්බිග්ග මිදං මනෝ අනුපන්නේසු කිංසේසු අතෝ උප්පතිසේසු සත්‍යත්‍රි අනුස්සත්තං සම්මේ අක්ඛායි පුච්චිතු. ස්වාමීනි, සිදුවෙච්ච දේ ගැන, සිදු වෙන්න තියෙන දේ ගැන අපේ සිත මහත් කැටි ගැනීමට කම්පණයට පත් වෙලා තියෙනවා. අනේ ස්වාමීනි, මේ දේ උත්සහ භාවයක් කැටි ගැනීමක් නැති තැනක් නැති වෙලාවක් නැති ක්‍රමයක් විනයක් තියෙනා නම් අපට අවසර ලැබේවා. එකම ගාථාවයි සතිපට්ඨාන වැඩෙන් දේශනා කළේ. නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසානාඤ්ඤත්ත්‍රිය සංවරා නාඤ්ඤත්‍ර සම්බ නිස්සංගා සත්‍යං පස්සාමි පානිනං. කිරාජේනි, බොජ්ජංග නොවදා, ඉන්ද්‍රිය සංවරේ නොවදා, කෙලස්ථාන වීර්යෙන් සීලේ නොරැක කියන්නේ කෙනෙක් තෘෂ්ණාවක් නැහැ, සත්‍ය භාවයක් සැපසක් නැහැ. ඒ තමයි බුද්ධංග වඩන්නේ, ඉන්ද්‍රිය සංවරය වඩන්නේ, කෙලස්සාන වීර්යය වඩන්නේ, සෑම දේ කෙරෙහි තෘෂ්ණාවක් හරින්නේ. එසේනම් සාන්තියක් සත්‍ය භාවයක් සැපසක් ලැබෙනවා කියන එක දේශනා කළා. මේ කෙටි දේශනාව තුළින් සතිපට්ඨාන හතර වැඩෙනවා. මේ දින හතකින් මරණයට නියමිත දිව්‍ය රාජයක් දිව්‍යාංගනා 500ක් මේ දේශනාව තුළින් සෝවාන් මඟඵල නිවන් අවබෝධ කරගත්තා. ඒකේ සෑම දිනාගේ සිටේ තිබුණු ශෝක සංතාපය වගේම දෝමනස්සය ඒ මොහොතේම සංසිඳීමට පත් වුණේ සතිපට්ඨාන ඒකාන භාවනා මාර්ගයෙන්. එවැන්න සතර මාර්ගඥාන ප්‍රතිලාභයේ මේක වඩා දෙයක් නැහැ. ඉස්සරහ ඇතාතේ මහා ත්‍රිපිටක ධාරි උත්සමයන් වහන්සේලා අතරත මේ ගැන සාකච්ඡාවක් පැවතුණා. ත්‍රිපිටක චුල්ල සුම්ම කියන ස්වාමීන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය ත්‍රිපිටක චුල්ල නාම කියන ස්වර ස්වාමීන් වහන්සේ කිව්වා මේ සතිපට්ඨානය කෙනෙක් මිශ්‍ර මාර්ගයක් කියලා. චුල්ල නාම ත්‍රිපිටක චුල්ල නාම ස්වාමීන් වහන්සේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ කිව්වේ නෑ ස්වාමීනි මේක පූර්ණ භාග ප්‍රතිපදාවක්. නැතහොත් මේක මිශ්‍රක මාර්ගයක් කියලා ආචාර්යයන් වහන්සේ ඒ සාකච්ඡා සභාවතදී නැවත නැවත කිව්වා. ඉතින් ත්‍රිපිටක චුල්ල නාම ස්වාමීන් වහන්සේ ගහඬ වුණා. හරියටම අදමතක් වාසා කරන ධර්ම දේශනා වාරයේදී මේ ස්වාමීන් වහන්සේ අතරින් චුල්ල නාම ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා වාරය සැවරුණා. ඒක ආරම්භයේ සිටිනම ඉස්තරේ මැදම නවක බොහෝ භික්ෂුන් වහන්සේලා බණ අහන්න ආවා. අර ආචාර්යයන් වහන්සේත් ආවා. ආචාර්යයන් වහන්සේ සංසහත් වෙන වැඩිදී කල්පනා කළා මේ මගේ සිත් නම කිව්වා සතිපට්ඨාන භාවනාව පූර්ණ භාග ප්‍රතිපදාවයි කියලා. මම කියන්නේ මිශ්‍රක මාර්ගයයි කියලා. නමුත් මේ දෙකෙන් කොයි එකද සුදුසු මේක දෙකෙන් කොයි එකද නිවැරදි කියලා සතිපට්ඨාන සූත්‍රයේ මුල සිටන් අග දක්වාම හිතින් කියවලා බැලුවා. බැලුවාම අගට තියෙනවානේ ආනිසංස කතාවේ යම් කෙනෙක් මේ සතිපට්ඨාන සතර මෙසේ වැදුවත් අවුරුදු 7ක් ඒකාන්තයෙන් රහත් වෙනවා නැත්නම් අනාගාම වෙනවා කියලා. ඉතින් මාර්ගය ලබා ගත්තනම් අවුරුදු 7ක් ඵලය ලබන්න පමා වෙන්නේ නැහනේ. එදා මේක සතිපට්ඨාන සතර නම් මිශ්‍රක මාර්ගයක් නෙමෙයි පූර්ණ භාග ප්‍රතිපදාවක්. මිශ්‍රක මාර්ගය කියන්නේ සෝවාන් මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, රහත් මාර්ගය සමගින් දිට්ඨි සතිපට්ඨාන කියන එක මිශ්‍රක මාර්ගය. එහෙම නෙමෙයි. ඒක කලින් මේක වැඩි යුතු පූර්ණ භාග ප්‍රතිපදාවක් කියන එක උන්හාට තේරුම් ගන්නවා. එදා ධර්ම දේශනාවට සූදානම් වෙනකොට තමන්ගේ ශිෂ්‍ය නම ළඟට ගිහින් කිව්ව රැක්නි සුල්ලනාග මම කිව්වා නේද මේකේ මිශ්‍රක මාර්ගයක් කියලා නැත. මේක ඇත්තවටම පූර්ව භාග ප්‍රතිපදාවක් කියලා. එවලාමේ එන්න ත්‍රිපිටක සුල්ලනාග ස්වාමීන් වහන්සේ හිතුවා මගේ ආචාර්යයන් වහන්සේ ත්‍රිපිටක ධාරී. එවගේම සිත බුද්ධ කෙනෙක් උන්වහන්සේටත් මේ ගැන මේ වගේ සැක ඇති වෙනවා නම් අනාගතයේ අපේ සබ්‍රමචාරින් වහන්සේලාට මේ ගැන අපමණ සැක ඇති වෙන්න පුළුවන්. එසා මේක ගැන නිසක වීමට දේශනාවක් කරන්නේ කියලා ධම්මපදෙන් ගාථා දෙකක් දේශනා කළා. මග්ගානත්තංගේ කෝසෙට්ඨෝ සච්චානං චතුරෝපදා විරාගෝ සෙට්ඨෝ නිබ්බාණං විපදානං චක්කුමයනාදී ගාථා වලින් දේශනා කළා. එතකොට මෙහිදී මේ සඳහන් වුණේ සතිපට්ඨාන භාවනාව පූර්ණ භාග ප්‍රතිපදාවක්. එය මාර්ග ප්‍රතිලාභයට ඒ කායන ප්‍රතිපදාවක් මාර්ගයක් වෙනවා. අනික නිර්වාණ ධාතුව සීල දුක්ඛාගය සංසිඳීම නම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට මෙම සතිපට්ඨාන සතර ඒ කායන මාර්ගයක් වෙනවා. ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා හතමේ චත්තාරු ඉදබික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනෙන්ජ ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ වගේ බුද්ධාගමේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යම් කිසි යෝගාවචරේ කායේ කායානුපස්සී ඒ කියන්නේ දෙක තුනේ පටන් ඉස දක්වා පිහිටා ඇත්තා වූ මේ රූප කයෙහි 14 ආකාර අතරින් යම් කිසි ආකාරයකින් කායානුපස්සන ප්‍රතිපත්තානීදී වාසය කරනවා. ආතාපි බලවත් වීර්යය. සම්පජානෝ මනා නුවණි. සතිමා මනා තිහි. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ රූප කාය සම්බන්ධ ලෝකයේහි රූප කාය නම් වූ ලෝකයේහි ඇලීම ගැටීම දුරු කරමින් කායානුපස්සන ප්‍රතිපත්තානිය වඩනවා. ඔයාගේම වේදනාව චිත්තය ධර්මයේ කියන මේ කොටසයන් සම්බන්ධව අර වගේ දැඩි වීර්යයෙන් ඔයාගේම මනාල නුවණින් මනාතිකින් ලෝමදෝස ප්‍රහාණය කරමින් අභිජ්ජා ව්‍යාපාද ප්‍රහාණය කරමින් භාවනාව යෙදෙන මෙන්න මේ සතිපට්ඨාන හතරයි 21 වැදාරුම් කර්මස්ථාන නමින් හැඳින්වෙන්නේ. එයින් කායානුපස්සනා සතිපට්ඨානයේ කර්මස්ථාන 14ක් තියෙනවා. වේදනානුපස්සනාවට 1යි, චිත්තානුපස්සනාවට 1යි, ධම්මානුපස්සනාවට 5යි. කායානුපස්සනා සතිපට්ඨාන 14 අතරින් පළමුවෙන් ආනාපාන සතියයි. දෙවැන්නේ ඉරියාපත මනසිකාරයයි. තුන්වැන්නේ චතු සම්පජඤ්ඤයයි. සතරවැන්නේ පටික්කෝල මනසිකාරයයි. පස්වැන්නේ ධාතු මනසිකාරයයි. හයවැන්නේ පිට 14 වැන්න දක්වා 9ක් නම සීලති කියයි. දැන් මේ කියපු 14ම කායානුපස්සනා සතිපට්ඨානෙ නම් වෙනවා. මෙතන සති කියන්නේ ප්‍රෝබන ඡායතික ධර්මයන් අතරින් ඉතා විශිෂ්ට ධර්මයක් සති. කුසල් අරමුණක පමණයි සතිය පහළ වෙන්නේ. අකුසල් අරමුණක සතිය පහළවන්නේ නැහැ. එනිසා සෝබන සිතක පමණයි සතිය පහළවන්නේ. ඒ සෝබන සිතක පහළන සතියේ තියෙන ලක්ෂණ දෙකක්. අපිලාපන ලක්ෂණය සහ උපගන්නන ලක්ෂණය කියන මේ ලක්ෂණ දෙක. අපිලාපන ලක්ෂණය කියන්නේ කිඳා බහින බව. උපගන්නන ලක්ෂණය කියන්නේ අහිතවද්දේ අත්හරින්න හිතවද්දේ ලං කර ගන්නා බව. යම් කිසි වතුරකට ලැබු කබ ලක්ෂණි බර දැඟ දෙයක් දැම්මොත් අද කාලයේ තියෙන මේ කෘතියේම පොලිතින් කොල්ලැණි දෙයක් දැම්මොත් ඒ වතුර ඉලිප්පි යනවා. වතුරේ පැත්තට ගියා කියලා බහින්නේ. ඒකට කියනවා පිලාපණය කියලා. පා වෙනවා. යම් කිසි දෙයකින් ගල් කැටයක් දැම්මනම් බර ඇති දෙයක් දැම්මනම් වතුරේ පැත්තට ගිලා බහිනවා. ඒ වගේ තමයි මේ සතිය. සතිය යම් කිසි අරමුණක ඉහිටියානම් ඒ අරමුණේ කඳා බහින ස්වභාවයටයි ලක්ෂණේ මේ අපිලාපණ ලක්ෂණේ කියන්නේ. දැන් අපි පෙරවන් සරණ යනවා. පෙරවන් සරණ යන වෙලාවේ අපේ සිතේ කෙලින්ම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කෙරෙහි හිඳා බලනවා. අපි බුද්ධ වන්දනා කරනවා. සීලයක පිහිටනවා. පරිද්දේශනාවක් කරනවා. භාවනාවක් කරනවා. වක්ිනේකක් කරනවා. වැඩිහිටියන් උපස්ථාන කරනවා. ගෞරව කරනවා. ගිරණන් උපස්ථාන කරනවා. කලින් විදිහේ හෝ යහපත් කුසල ක්‍රියාවක යෙදෙන වෙලාවේ ඒ ක්‍රියාවලියලා දැසගන්න ස්වභාවයේද තමයි අපිලාපන ලක්ෂණ කියන්නේ. ඒ වෙලාවට හරියට එළඹී සිටිනවා. මේ දේ මෙහෙම කරන්න ඕනේ, මේ දේ මෙහෙම කරන්න ඕනේ, මේ දේ මෙහෙම සිතන්න ඕනේ, මෙහෙම කියන්න ඕනේ. ඒ හැම දෙයක් ගැනම කිඳාබස්න ආකාරයෙන් සිහිතියා වූ සිහියටයි මේ අපිලාපන ලක්ෂණ කියන්නේ. උපන්දාන ලක්ෂණ කියන්නේ අහිතාප නයන හිත උපසංහරණය. ඒ කියන්නේ සත්‍ය තෙරක් දිලවංගේ පරිණායක රත්නේ නම් වූ ජේත පුත්‍රයා එතුමාත් ලැබෙනවා දන සෙදුනක් මානින් ඉන්න ජනගහනයේ මිනිසයන්ගේ හිත දැකීමේ දිවස් නෝනා. ඒ දිවස් නෝනින් පුජ්‍යලයන්ගේ හිත බලබලා පද්දිරවන්ද පක්ෂපාත අය රාජ්‍ය සේවයට සේනාංකයට බැඳගන්නවා. රාජ්‍ය රජිරවන්න විපක්ෂ අය ඒ සේනාංකයෙන් ඉවත් කරනවා. මේ නිසාම එම ජේෂ්ඨ පුත්‍රයා සේනාධිපති ස්ථානාන්තය ලබනවා. ඒකයි පරිණායක රත්නේ කියන්නේ. සේනාවේ නායකය. අන්නේ වාගේ මේ සතිචෛතකයේ තමන්ගේ සිතේ යම් යම් වෙලාවක පහළ වෙනවා නම් මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා හරියට තේරුම් ගන්නවා. යම් කිසි සිතිවිල්ලක් හිතනකොට මෙන්න මේක කාමච්ඡන්දයක්, මේක ව්‍යාපාදයක්, මේක තීනෙනියක්, මේක උද්ධච්චයක්, මේක කුක්කුච්චයක්, මේක විචිකිච්ඡාවක්, මේක මාන්නයක්, මේක ඊර්ෂ්‍යාවක් ඔක්කොම තේනවා. මේ සතිචෛතකයේ තේනවා. එනිම නිසා ඒවා දුරින්ම දුරු කරනවා. එවාගෙන තමගේ සිතේ වීර්ය, ශ්‍රද්ධාව, එවාගෙන ඉවසීම, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, නුවණ, යෝනිසෝ මනසිකාරය, නිහතමානී බව මේ ඔක්කොම තමගේ සිතට ඇතුළත් කරගන්න. අර විදිහේ තමගේ ගුණ ජීවිතයේ, සිල් ජීවිතයේ, ප්‍රතිපත්ති ජීවිතයේ, යෝගාවචර ජීවිතයේ අහිතං කර දේවල් හිතින් ඉවත් කර ගැනීම, හිත කර දේවල් ලං කරවා දෙන්නේ මේ සතිචෛතකයයි. ඒකයි මේ සතිචෛතකයේ තියෙන උපංගන්වන ලක්ෂණය. දක්ෂ වෛද්‍යවරයෙක් වාගේ. දක්ෂ වෛද්‍යවරයා තමා සුවපත් කරන්න බාරගත් රෝගියාට අහිතවත් දේවල් සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. අහිතවත් ආහාර පාන, අහිතවත් ඉරියව් පැවතුම් ඔක්කොම ප්‍රතික්ෂේප කරලා ඉරන් ගලක් වදන්නවා. එවැගේම හිත කර ආහාර පාන, හිත කර ඉරියව්, හිත කර දෙහෙත් චේතයේ රෝගියාට උදා රෝගියාට කරනවා. එවැගේ තමයි සතිචෛතකය. තමාගේ ගුණ ජීවිතයට අහිත කර දේවල් දැනගෙන ඉවත් කරනවා, හිතවත් ගුණ ධර්ම දේවල් ලං කරගන්න. මෙන්න මේ සතිචෛතකයේ ධර්මතාවයෙන් එකක් වුණත් අරමුණු ගැනීම වශයෙන් හතරක් මෙතන කියේවා. සියුකාය සම්බන්ධ අරමුණක් ගැන හිතේ දිනුනු කිරීම කායන ප්‍රසනාවයි. වේදනා කය යන අරමුණු කරගෙන සිට දිනුනු කිරීම වේදනානුපස්සනාවයි. සිත දැන් පිළිබඳ අරමුණු ගැන සිට දිනුනු කිරීම සිතානුපස්සනාවයි. නීවරණ ගැන, ස්කන්ධ ගැන, ආයතන ගැන, බොජ්ජංග ගැන, චතුස්සත්ත්‍ය ගැන අරමුණු කරමින් සිට දිනුනු කර ගැනීම ධම්මානුපස්සනාවයි. එතකොට අනුපස්සනා කියන වචනේ කියෙන්නේ නැවත නැවත නැවත නුනින් දැකීමයි. දැන් සතිචෛතකයේ අරමුණු පෙන්නනවා, ඥානය තමයි මෙතන දැකීම කරන්නේ. අරමුණු පෙන්නනවා, දැකීම කරන්නේ ඥානයයි. එනිසා අනුපස්සනා නැවත නැවත සිහියෙන් නුනින් දැකීම තමයි අනුපස්සනාව. ආස්වාද ප්‍රස්වාද අරමුණ ගන්නහම එකවරක් දෙකක් නෙකක් නෙමෙයි. දැන් ආනාපානසතිපට්ඨාන සතිපට්ඨාන වැඩෙනවා. එම් පළමුවෙන් හඳුන්වන්නේ ආනාපාන සතිය. දැන් ඒගෙන දැන් අපි හරිය බලමු. ඉදිරි සෝවාගාර ගතෝවා නිසී දෙති. පල්ලංකං ආභිජිත්වා උජුංකායම් පනිදායේ පරිමුඛං සතිං උපක්ෂේතෙත්වා. මේ ආනාපාන මුනි පූර්ව උපචාර විදිහ දෙන්නේ නැති. ආනාපාන සතිය වරිණු කැමති යෝගාවචරයන් වහන්සේ මනුෂ්‍ය වාසෙන් ඈත පිහිටි දින 500ක් කරන් ඈත පිහිටි ආරණ්‍යයකට හෝ යනවා. එයාගේම සතුන්ගෙන් හෝ වෙනත් දෙයකින් උපද්දරයක් නැති රුක් මුලකට යනවා. එසේ නැත්නම් ජන සංකීර්ණතාවෙන් තොර වූ විවේක ශූන්‍යාගාරයකට යනවා. ඒ කියන්නේ වාත පිත්ත සෙම සුන්දගත ජල සෙම සේනාතන තුනක් වතුන කිව්වා. සාග දෝෂ මෝහ උපක්ලේශයන්ට ගැලපෙන හැටි එතන සඳහන් වෙනවා. ඉතින් තමයි සුදුසු සේනාසනේ තමා තෝරාගෙන නිසී දෙති පල්ලංකම් ආභිජිත්වා ඌරුබද්ධ ආසනේ බැඳගෙන වාඩි වෙනවා. උජුං කායම් පනිදායේ තමන්ගේ උඩුකයෙහි සිදුව සබා ගන්නවා. පරිමුඛං සතින් උපත්තේත්වා තමන්ගේ සතියේ අස්සාත චක්ඛාසාරමට අභිමුඛව පිහිටුවා ගන්නවා. දැන් මේක මූලික වැඩ සඳහායි. ඒ කියන්නේ විවේකස්ථානයක් අවශ්‍යයි, භාවනා සුදුසු ඉරියව්වක් අවශ්‍යයි. සිත පිහිටුවා ගන්න ආකාරය අවශ්‍යයි. දැන් මේ කාරණා තුනම කියුණා. විවේක පරිසරයේ, ආරණ්‍යයේ, සුද්ධ මූලයේ, ශූන්‍යාගාරයේ. ඉරියව් සැතරින් මෙතන නියම වුණේ ඌරුබද්ධ ආසනේ උඩුකය දෙවන් සබාගෙන ඌරුබද්ධ ආසනේ වාඩි වීම. ඊළඟට සිත පිහිටුවා ගැනීම වෙනසකට නෙමෙයි. දැන් කසින භාවනාදීක නම් මේ කසින මණ්ඩලාගේ වෙත සිත පිහිටවන්න ඕනේ. මෙතන තියන්නේ සමංගයේ මුහුණේ නාසිකාදරතුව සමීපයේ සිට පිහිටුවා ගැනීමයි. ඊළඟට කර්මස්ථානයේ සෝසකෝව අසසසේ සතෝ පස්සසති. ආනාපාන සතිය වැඩම යෝගාවචරය මනා සිහියෙන්ම ආස්වාද ගන්නවා. මනා සිහියෙන්ම සක්වාද කරනවා. මෙතන ආස්වාද කියන එක විනයක් ක්‍රමයට හඳුන්වන්නේ සිත පිටලීම ආස්වාදයයි, සිත ඇතුල්වීම ප්‍රසවාදයයි කියලා. සෝත්‍රාන්තනා ක්‍රමයට හඳුන්වන්නේ සිත්න ඇතිවීම ආස්වාදයයි, සිත්න පිටවීම ප්‍රස්වාදයයි. විදේසින් භාවනා කර්මස්ථාන දක්වන ලබන්නේ සූත්‍රාන්ත ක්‍රමයේ සහ විධර්ම ක්‍රමයේ බැවින් මේ පිළිවෙත ගැලපෙනවා. සිත්න ඇතිවීම ආස්වාදය, සිත්න පිටවීම ප්‍රස්වාදයයි. මෙහිදී යෝගාවචරයන් වහන්සේට විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. ආස්වාද ප්‍රස්වාද අරමුණ සම්මුතියක්. ආස්වාද ප්‍රස්වාද අරමුණ සම්මුතියට පිටාගෙනයි ආනාපාන සතියේ ධ්‍යාන බාට වැඩින්නේ. ආස්වාද ප්‍රස්වාද අරමුණේ තියෙන වායෝ ධාතුව ගැන හිතුවොත්, එහෙම නැත්නම් එහි තියෙන සීතල උණුසුම කියන තේජෝ ධාතුව ගැන හිතුවොත්, එහෙම නැත්නම් එහි තියෙන රූප කලාප ගැන හිතුවොත් ඒ ආනාපාන සතිය නෙවෙයි. එකෙනි පස්සනාවට හැරෙනවා. එක්ක ධාතුමන සිකාරයට හැරෙනවා. එනිසා මෙතන ආනාපාන සතිය නමින් කර්මස්ථානයක් වාටපත් වීම සිනිතකලේ තුවන්නේ සම්මුතියේ පිට ඉහි කිරීමයි. අස්සාත පස්සාත කියන එක සම්මුතිය. ආස්වාත සුලං රැල්ල, සත්වාත සුලං රැල්ල. එතකොට මේ සුලං රැල්ල, ඉක්ම රැල්ල තමයි මෙතන අරමුණ. සතෝ සතෝව අත්තසති ඒව කියන මේ වචනෙන් අවධාරණය යෙදුවා. එන කිසිවක් හිතන්නේ නැතුව ඉතිහිම ආස්වාද ගන්න ඕනේ. සතෝ පසසති කියන තැනටත් ඒව කියන අවධාරණාර්ථ නිපාතයක තිබෙනවා. සියෙන්ම ප්‍රස්වාද කටයුතු. දීගං වා වස්සසන්තෝ දීගං අත්තසාමේති ප්‍රජානාති. එවැගේම දීර්ඝාස්වාසයක් ගන්නේ නම් දීර්ඝාස්වාසයේ කැයි නියමින් දැනගන්නවා. මේක දීර්ඝාස්වාසය කියලා හිතින් වචන වශයෙන් මෙනෙහි කරන්නේ නැහැ. ඒක Taman තේරුම් ගන්නවා. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමේති ප්‍රජානාති. දීර්ඝ වේලාවක් ප්‍රස්වාද කරන්නේ නම් ඒක නුවණින් මනෙන් දැනගන්නවා. මේ දීර්ඝ ප්‍රස්වාසය කියලා වචන වශයෙන් සිහි කරන්නේ නැහැ. ඒක නුවණින් තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න වැඩි වෙලාවක් උත්න ගනිමින් වැඩි වෙලාවක් උත්න කියලා මේ පිටිනම නම් ඒක දීර්ඝ ආස්වාසයක් දීර්ඝ ප්‍රස්වාසයක් බව තේරුම් ගන්න. එවැගේම සත්තං වා අත්තසන්තෝ රත්තං අත්තසාමීති පජානාති සත්තං වා පස්සසන්තෝ රත්තං පස්සසාමීති පජානාති. කෙටි වේලාවක් තුළ ආස්වාස ගන්නේ නම් කෙටි වේලාවකින් ආස්වාස ගන්න බව නුවණින් දැනගන්න. කෙටි වේලාවකින් ප්‍රස්වාස කරනවා නම් කෙටි වේලාවක් තුල ප්‍රස්වාස කරන බව නුවණින් දැනගන්න. එහෙදිත් මේ කෙටි හුස්මේ කෙටි ආස්වාසේ කෙටි ප්‍රස්වාසේ කියලා හිතන්නේ නැහැ. සමන්නේ කියන්නේ ඒක දැනගැනීම නිසායි පමණයි. ඉතින් පජානාති කියන එකෙන් ඥානාති ගනි පජානාති විශේෂයෙන් ගනි. විශේෂයෙන් කියන්නේ මනසින් දන්නවා කියන එකයි. බාගට දන්නවන්නේ මේ මනසින් දන්නවා. මනසෙහිම දීර්ඝ ආස්වාදයේ දීර්ඝ ප්‍රස්වාසය මනසෙහිම කච්ච ආස්වාදයේ කච්ච ප්‍රස්වාසය දෙකේ දැනගන්නවා. එතකොට මෙහිදී පූර්වාචාර්යයන් වහන්සේලා ආධුනික යෝගාවචරයන්ගේ පහසේ පිණිස හිත පිහිටුවා ගැනීම සඳහා ගණනා කියන මාතෘකාවක් උගන්වනවා. ගණනා කියන්නේ ගණන් ගැනීම. අදලට ගන්න ආස්වාසය ගන්නකොට 1 1 1 කියලා ගණන් ගන්න. සුත්න හෙලනකොට 2 2 2 2 කියලා ගණන් ගන්න. අයමන් ගන්නකොට 3 3 3යි. හෙලනකොට 4 4 4යි. මේන පහක් දක්වා. නැත් එකේක 6ක් දක්වා. එකේක 7ක් දක්වා. එකේක 8ක් දක්වා. එකේක 9ක් දක්වා. එකේක 10ක් දක්වා. මේ ගණන් ගැනීම කරනවා. එතෙන් ගණන් ගැනීමේදී යෝගාවචරයාගේ හිත ගුණත් තරමෝට දුවන්නේ නම් ගණන පැටලෙනවා. අයමත් සිතුවට දඳුමක් වශයෙන් එකේකට පටන් ගන්නවා. මේක විසුද්ධි මාර්ගයේ පරිසම්බිදා මාර්ගයේ අත්කතාව එවැගේම සමන්තපාතාදීකා විඤ්ඤාතකතාවාදී තැන්වල දැක්කෙන ක්‍රමයයි. ඉතින් මේ ක්‍රමය තමයි ටිකක් සූක්ෂම වැඩි වාගේ තේරෙන්න පුළුවන්. ඒකෙත් තේනවා දැන් දෝපාලක ගණන, ධඤ්ඤමාතක ගණනා කියලා ක්‍රම දෙකක්. දීර්ඝාස්වාදයේ දැන් තේරුම් ගන්න එක ගණන කීපයක්ම මෙහි කරනවා. අපි හිතමු ආස්වාද ගන්නවා එකයි කියලා. ආස්වාද කරගෙන අවසන් වෙන තුරු 1 1 1 1 1 1 කීප ගණනක් හිතනවා. හිතන්න තරම් වෙනම තියෙනවා. අන්න ඒ වාටි කියනවා ධඤ්ඤමාතක ගමන. ඉතින් ගණනාව. ධාන්‍යමණිනේ මිනුම් කරුවා දැන් නැලියක් අරගෙන නැත්තම් ලාස්සක් අරගෙන ධාන්‍ය මනනකොට ඉස්සෙල්ලාම ගන්න එක ලාභයි ලාභයි ලාභයි ලාභයි. ඊළඟට 1 1 1 2 2 2 2 අර ඊළඟ එක මනිනකම් පළවෙනි එක ගණන් කරනවා. වර්ධිනවට. අන්න ඒ වගේ එක ගණන වැඩි වෙනාවක් තියෙන ධාන්‍ය මාපක ගණනාව. දැන් ගෝපාලක ගණනාව හිතේ නැයි. ඒක හරි කෙටි විශ්ම ගණනයි. දැන් ගෝපලලා මෙයා ගව ගාලේ ගවයන් රාත්‍රියේ මුළුන් වේම අවකිර වී සිට උදේ පාන්දර ගේතු ආරණ ගොතේ ගේතු කනුවට නැගිනවා. ගේතු කනුවට නැගින්නේ ගල් කැටේ පොඩක් පොඩක් බැඳගෙන. ඉතින් මේ ගේතු කනුව ළඟ බලාගෙන මේ ගවයන් පිටේනොට ගණන් කරනවා. 1 2 3 4 5 6 ගල් කැටේ වීටි කර කර ගණන් ගන්නවා. ඉතින් මේ තැනට ආව ගණන වේගවත්. ඒ මොකද මේ ගවයෝ වේග වේගෙන් පිටේ වෙනවා. අන්න එකටගෙන ගෝපාලක ගණනක්. ඉතින් මෙන්න මේ විදිහට ගණන් කිරීමේදී තමන්ගේ හිත එහා මෙහා විදහවණේ නැමෙනවා. විදහවණේ නැමෙතිලා හිත මේ අස්වාග ප්‍රස්වාස අරමුණේම තැම්පත් බවට ආවන්නම් ගණන නවත්තලා අනුබන්දනා කියන මාතෘකාවට අනුව වඩනවා. අනුබන්දනා කියන්නේ ආස්වාද ප්‍රස්වාද කියන වචනයෙන් අරගෙන ආස්වාද ප්‍රස්වාස හුස්ම රැල්ලේ ආරම්භය කියන මුලක්, සැලැස්ම කියන මැදක්, අවසන් වීම කියන අගක්. මුලමෙදාගේ ඉස්සන තුනේ නාටිකා දොරටුවේ මනමින් දකිනින් ආස්වාද ප්‍රස්වාස මෙහි කරනවා. ඒකටයි අනුබන්ධනා කියන්නේ. අනුබන්ධනාටක තවත් වෙන පුෂණාව. ඒ කියන්නේ ආස්වාද ප්‍රස්වාස උණු රදක් හැපෙන්නක් නාසිකා දොරටුවේ හැපෙනින් තමයි උෂ්ම ඇතුළු වෙන්නේ පිටවෙන්නේ. ඒ ස්පර්ශයේ ගැනීම නිසා මුල නැඳාග තේරුම් ගන්න තරම් සිහියක් නිකලා ගන්න පහසු වෙනවා. හැබැයි නාසිකා දොරටුවෙන් ඇතුළට පිට නොයන්නේ යුතුයි. නාසිකා දොරටුවෙන් ඈතට පිට නොයන්නේ යුතුයි. හිත ඇතුළට පිටර ගියානම් හිත නිසිරියාම නිසා කයත් එකක් දරස භාවයකටපත් වෙලා මේ කථානකාරී සත්‍යයන් උදාපත් වෙනවා. වැඩි වෙලාවක් එහෙම ශරීර අභ්‍යන්තරයේට ශරීරයෙන් බැහැරට මේ සිත නිසිරුවා හැරියොත් අස්වාද ප්‍රස්වාස සුලං රැල්ලන්ව හිත නිසෙපේට යනවා. අත්තාසාදි මජ්ජ පරියෝසානං සත්‍යා අනුගච්ඡතු අජ්ජත්තං විච්ඡේත ගතේන චිත්තේන කායෝ පිසින්තංති සානද්දාච හොන්ති ඉන්දිකාච පන්දිකාච අත්තාසාදිම පත්තාසාදි මජ්ජ පරියෝසානං සත්‍යා අනුගච්ඡතු බහිද්ධා විච්ඡේත ගතේන චිත්තේන කායෝ පිසින්තංති සානද්දාච හොන්ති ඉන්දිකාච පන්දිකාච මේ ගාථාදිකෙන් සරුවඥාන් වහන්සේනික ප්‍රතික්ෂේප කළදී ආස්වාදයේ අනුව ශරීර අභ්‍යන්තරයේ පිට යවන්න පුරුදු වෙන පිට නිසිරියාම නිසා කයයි පිට දරස භාවයටපත් වෙනවා. ඉංගිතේ පන්දිත කියන මේ කම්පණයන්ටපත් වෙනවා. එවැනිම ප්‍රස්වාස සුලං ගැල්ලා අනුව පිට බහිද්දා පිටස්තර යවුවොත් එහෙම කයක් එකක් දෙක වික්ෂේපගත වී අර වාගේ ඉංගිතේ පන්දිත කම්පනාදියටපත් වෙනවා. එතන ශරීරයේ විවිධාකාර වෙනස් වීම ඇති වෙනවා. ආය ආනමන පනමන සන්නම ආනමන පනමන විනමන සන්නමන ඉන්දන කම්පන ආදී මේ කාස්තාවන් උතන සිද්ධ වෙනවා. එනිසා ශරීර අභ්‍යන්තරයේ දුහෝ පිටතට පිට නොය නාසිකා දොරටුව ඉන කරගෙන හුස්මරැල්ලම ආරමුණු කළ යුතු වෙනවා. එතෙන් මේ නාසිකා දොරටුව දෙනේ බලන්නේ නාසිකා දොරටුව තුලින් ඇති වෙන පිට වෙන හුස්මරැල්ලයි. ඒකට නිදසුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ දෝවාරිකෝපමාව සහ සංගලෝපමාව කපටිෝපමාව. යම් කිසි දරතුවක් නැ පාලනය කරන දරතුව පාලනයා ඒ දරතුව ළඟ ඉඳගෙන දරතුව දිහා බලාගෙන ඉන්නවා නෙවෙයි. දරතුවේ හැඩරුව බලාගෙන ඉන්නවා නෙවෙයි. දරතුවෙන් ඇතුල් වෙන පිටේන පුද්ගලයන් තමයි පරීක්ෂා කරන්නේ. ඒ වගේ අස්වාස් ප්‍රස්වාස් අරමුණ නිමී කරන යෝගාවචරයා නාසිකා දොරටුව ගැන අපේක්ෂා නොකොට ඒ ගැන අවධානය නොකොට දොරටුව සමීපයේ සිට හුස්ම රැල්ල ඇතුල් වෙන පිටේ නැති නුවණින් බලාගෙන සිටීම කළ යුතුයි. එවාගෙම කටුම දෙකෙන් ඇති පිළිවේ පිටියක වාඩි කරවලා දරුවන්ට වඩාගත් මව කෙනෙක් ඔච්චු උන්තිලා ලෑල්ලේ වාඩි වෙනවා. කිනේ පිළිවාට කියනවා මේ උන්තිලා ලෑල්ල සල්ලු කරන්න. කොහොමද උන්තිලා කනුවමල ඉඳගෙන ඉතින්නේන උන්තිලා ලෑල්ල රහාට ලහාට සල්ලු කරනවා. එින් මේ උන්තිලා ලෑල්ල අර මවකෙනියත් එක්ක සැදෙනවා. ඉතින් පිළිවාට යහම යන්න බැරි නිසා කනුවමලට ආම පමණයි ඔහු මේ ලෑල්ල සල්ලු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ අත්‍යාස ප්‍රස්වාස අරමුණ ශරීර අභ්‍යන්තරයේ හෝ පිටතේ හෝ යන නොපිතා නාසිකාදරෝපිය සමීපයේදම ඇතුල් වෙන පිට වෙන වෙලාව ඇතුල් වෙන පිට වෙන ආකාරය නුවණින් බලාගෙන මේ කලියුතු වෙනවා. ඒකට කියන පංගුලෝපමාව. කකචූපමාව කියන්නේ මේ හා සමානයි. විශාල ජල කඳක් කපන ඉරණ වැඩි මහත්මයා මේ ජල කඳ ඉරන්ට ඕන කරන ලකුණක් කරගන්නවා. නූලක් ගහගන්නවා. මේ කීපින්ගේ කපන වෙලාවේ මේ සියක් දැක යන උන් අවධානය දෙමින් හරියට මේ නූල දිගේ මේ කීපෙන් කැපෙනවාද කියන එකයි. සියක් දැකින් දැක්කින් හරියට නූලේ හැදෙනවාද කියලා. ඒ නිසා මේ කොටේ අභ්‍යන්තරයේද ජල කඳේ අභ්‍යන්තරයේද කියන සියක් දැක ගැන උන් බලන්නේ නැහැ. පිටත තියෙන සියක් දැක ගැන බලන්නේ නැහැ. අර කොටේ හැදෙන තැන අර නූල දිගේ මේ සියක් දැක වදිනවාද කියලා බලන්නේ. ඒ වගේ අස්වාස ප්‍රස්වාස අරමුණ බලන යෝගාවචරයා ශරීර අභ්‍යන්තරයේ හෝ පිටත හෝ මෙයම නාසිකා දොරටුවේ ඇතුල් වෙන පිටේන හුස්ම රැල්ල පමණ අරමුණ කළ යුතු වෙනවා. මෙන්න මෙහෙම අරමුණු කිරීමේදී සබ්බකාය ප්‍රතිසංවේදී අසතිස්සාමීති සික්කති සබ්බකාය ප්‍රතිසංවේදී සත්තිස්සාමීති සික්කති. ඒ කියන්නේ මෙතන සබ්බකාය නම් හඳුන්වන්නේ සකල ශරීරයේ නෙවෙයි. සීල ආස්වාද කය, සීල ප්‍රස්වාද කය කියන තේරුමයි. ආස්වාද සමෝහය, ප්‍රස්වාද සමෝහය. ආස්වාද සමෝහයත්, ප්‍රස්වාද සමෝහයත් සියල්ලම නුවණින් දකිනවා කියන්නේ ඒ ආස්වාද ප්‍රස්වාද දෙකේ ආරම්භයයි ප්‍රයත්නයි අවසන්යේමයි කියන අවස්ථාව තුනම තේ නැහැදීට මන සිහියෙන් මන නුවණින් ආනපාන සතිය ලැබීමයි. ඒකට කියන සබ්බතාය පරිසංවේදී. එතකොට මෙතෙන්දී මේ යෝගාවචරයට විශේෂත්වයක් ඇති වෙනවා. ඕගේ සිට දැඩිතේ ආස්වාද සැන්නේ මුලක් මැදක් අගත් තේනෙමින් ප්‍රශ්වාස සුලං රැල්ලේ මුලක් මැදක් අගත් තේනෙමින් මෙනෙහි කරද්දී සිතට විධානය වෙන්නේ වෙලාවක් නැහැ. සිත තන්පත් වෙනවා, සිතගත වෙනවා, සමාධිය වෙනවා. ඒ නිසා ඉතින්ලා කය සංසිඳෙනවා. කය නොදැනී යනවා. කයට වේදනාවක් නොදැනී යනවා. සමන් වාඩිලා ඉන්නාද, ආතනයේ ඉන්නාද, හිතගෙන ඉන්නාද, අත කොතනද තියෙන්නේ, පාය කොතනද තියෙන්නේ කිසිවක් නොදැනී යනවා. ඒ තත්ත්වයෙන් පළමුවෙන් කාය සමාධියයි. ඊළඟට තමන්ගේ අත්‍යාස පස්සාත සුලං රැල්ල තුනී වෙන්න පටන් ගන්නවා. පස්සම්බයං කාය සංකාරං අත්තිච්ඡාමි තිතික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්සතිච්ඡාමි තිතික්ඛති. මුලින් පටන් ගන්නකොට තිබුණට වඩා අත්‍යාස පස්සාත සුලං රැල්ල තුනී කියන හැටි දකිනවා. බොහොම කියුම් වෙනවා. මේ කියුම් වෙන සමාත කිසිම නැති තරමට කියුම් වෙනවා. කිසිම නැති වුණා නෙමෙයි කියුම් බාටපත්ේ බොහොම සාන්තව පවතිනවා. ඒ සත්‍යයක් සමන් නොවනින් මෙහි කරගෙන බලන්න ඕන. මෙතන මුලින් පජානාති පජානාති කියලා වාර දෙකක් කියලා ඊළඟ වාර දෙකේ සික්කති කියලා හඳුන්වන කුමක් නිසාද කියන එකක් බලන්න ඕන. දීගං වාස සන්තෝ දීගං අත්තාමීති පජානාති වාගේම රත්සං වාස සන්තෝ රත්සං අත්තාමීති පජානාති කියන වාර දෙකේදී පජානාති කියන වචනේ ප්‍රකාශ වුණා. ප්‍රකාරයෙන් දැන ගැනීම, විශේෂයෙන් දැන ගැනීම. එතන අනුතියෙන් තමයි පුහුණු වීමක් කරනවා නෙමෙයි. දැන් මෙතන සම්බකා ප්‍රතිසංවේගයේ අත්‍යච්ඡාමිති සික්කති පස්සම්බයං කා සංකාරං අත්‍යච්ඡාමිති සික්කති කියන වාර දෙකෙන් සික්කති කියා දේශනා දෙලේ තමා විශේෂ උත්සාහයකින් පිළිහිටුවාගෙන ඒ අනුව පැවිදිමයි. උගුන් වීමයි. එතකොට එතෙන්දී අර සනාදා විශේෂ අවධානයක් සමන්ගේ තියෙනවා. ඒකයි සික්කති කියන මේ වචනේ ප්‍රකාශෝනේ. ඉනිහාට දෙකටම සික්කති කියන වචනේ තමයි භාවිතා වෙන්නේ. උපමාවක් දේශනා කොටවා දාලා දීර්ඝපත්ත අත්‍යාස ප්‍රත්‍යාස ගැන සේතාපිච්චේ ධක්ඛෝ භමකාරෝ වා භමකාරන්තේ වා සීවා දීගං වා අංචන්තෝ දීගං අංචාමිති පජානාති. රත්සං වා අංචන්තෝ රත්සං අංචාමිති පජානාති. දක්ෂ වූ ලියන වදියේ දක්ෂ වූ ලියන වදියේ කිනේ දක්ෂ අත නැති ලියන උපකරණයක් ලියවන වෙලාවේ ලොකු දැව භාණ්ඩයක් ලියනවා නම් දිගට අතා දිනවා. කුඩා දැව භාණ්ඩයක් ලියනකොට කෙටියෙන් අතා දිනවා. ඒකට උඹ දන්නවා මේක දිගින් අතා දින යුතුයි, මේක කෙටියෙන් අතා දින යුතුයි කියලා. ඒ වගේ යෝගාවචරය දීර්ඝ ආස්වාද දීර්ඝ ප්‍රස්වාද දෙක අර විදිහට නුවණින් දැනගෙන භාවනාව යෙදෙනවා. දැන් මේ පස්සම්බයන් කාය සංකාරයන් කියන අවස්ථාවට පැමිණියාම සමහර යෝගාවචරය කලබල වෙනවා. උත්මනාතුනා දේලා නම උත්මනාතුනා නෙමෙයි උතුම කියුම් බාටපත් වීම නිසා නඳගෙන ගියා. එතෙන්නම් එතෙන්දී කලබල නොවි ඉරියව මාරු නොකොට ඇති කියලා කියලානේ නැතුව කලින් දුක්න හැතෙනුන් තිබුණු තැන සිහි පිහිටුවා ගන්න. වැඩිදුර තෝරනකමක් තියෙනවා නම් කර්ම සීතාවක් මෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ දී ජීලි සිටින්නකොට හුස්ම නැහැ. මම අවදීන් සිටින කෙනෙක් නැත්නම් ගොඩගෙන ඉන්නේ. මෝල්තාව කෙනෙකුට හුස්ම නැහැ. මම සිහි මුලා වූ කෙනෙක් නෙවෙයි. මට හුස්ම තියෙන්න ඕනේ. මරණ මොහොතපත් වූ කෙනෙකුට හුස්ම නැහැ. මම ජීවිතෙන් අතරින් ඉන්නේ. මට හුස්ම තියෙන්න ඕනේ. මම ලෝකයන් කෙනෙකුට හුස්ම නැහැ. මම මනෝලෝකයේ ඉන්නේ. මට හුස්ම තියෙන්න ඕනේ. ඒ වගේම අරූප ලෝකයන් කෙනෙකුට හුස්ම නැහැ. මම ඉන්නේ මරණ ලෝකේ. සමහත් හුස්ම තියෙන්න ඕනේ. ඒ වගේම චතුර්ථ ඥාන ඇතුළේ හුස්ම නැහැ. මම ඉන්නේ මේ කාම ආදී සිටි ඉස්සමත සිත්න තියෙන්න ඕනේ. නිරෝධ සමාපත්තිය කියලා හුස්ම පවතින්නේ. මම නිරෝධ දෙක සමාදිරු දෙන්නේ නෙවෙයි. සමාත හුස්ම තියෙන්න ඕනේ. මාසු තියෙන කෙනෙකුට හුස්ම නැහැ. මම මාසු තියෙන්නේ නෙවෙයි. මේ උදන් දෙන්නේ. මේ කර්ම එකක් හෝ දෙකක් හෝ කීපයක් හෝ ලැබෙනකොට මේක පාට හුස්ම අවදානික වශයෙන්ම මතුවලා යනවා. අයමතර මුලින් වාගේ අත්‍යාස ප්‍රත්‍යාතරමුණ මනරින් අරමුණු කරගෙන යනවා. ඒ අවස්ථාවේදී තමයි අර්පණා සමාධි ලැබෙන අවස්ථාව. ඒ කියන්නේ පළමුවෙන්ම පරිකරම නිමිති කියා සමාධි ඉදිරියේහි ලාසුදක් දුමානයක් වාගේ පහළ වෙනවා. ඒ ඉක්මවා භාවනා කරගෙන යාමේදී උග්ගාණ නිමිති කියා වලාකුළු වගේ සුදු වලාකුළු සුදු කුළුන් ගොඩවල් වගේ පාරේ තියෙන හැටි දකිනවා. ඒ උගලින්ද. ඒකට කියන්නේ පරිකාරම සමාධිය අවස්ථාව. ඒ ගැන අපේ සානුගර සවද්දනතනිය අත්‍යාග ප්‍රත්‍යාතරමුණේ ඉඳ සමාධිමත් කරගෙන යාමේදී ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. ඒ සැලගෙනින් තිබුණු සුදෝසුද වලාකුළු සුදෝසුද කුළුන් ගොඩවල් වගේ තත්වයට වඩා ප්‍රභාතරව දිමිතෙන සුළු වූ එම නිශ්චල සුළු වූ ආලෝකයක් සමාධියේ දිස්වෙන්න ගන්නවා. ඒකට කියන්නේ ප්‍රතිභාග නිමිත්ත. ඒ වෙලාවේ හිතේ උපචාර සමාධියෙන් සමාධිමත් අවස්ථාවයි. ඒ උපචාර සමාධියේ පිහිටා සිටගත් යෝගාවචරයේ කුසෙ ඒ සමානන්ත සමාධි නිමිත්ත පයක් දෙකක් ස්ථාවර කරගන්න පුළුවන් වුණා නම් ඒ නිමිත්ත අරමුණෙහි අදිස්ථාන කරලා ප්‍රථම ධ්‍යාන සමාධියක් ප්‍රථම ධ්‍යානයේ පස්සාකාරයෙන් වශයෙන් කරන්නේ දෙවෙනි ධ්‍යානය. ඒ පස්සාකාරයෙන් වශයෙන් කරගෙන තුන්වෙනි ධ්‍යානය. ඒ පස්සාකාරයෙන් වශයෙන් කරන සතරවෙනි ධ්‍යානය. සතරවෙනි ධ්‍යානයේ වශයෙන් කරගෙන සමථයන් විපස්සනාට හැරෙනවා. එසේ නැත්නම් ගුරු උපදේශ ඇතුළු සමන්ත හතර කමතම් පරිපූර්ණ වෙන පිණිස ධක් සංචාකාරයට හැරෙනවා. නැවත ඕනාති කතනයක් වඩා ඒ ආලෝකය ඇතිකර ගැනීම නිසා මෛත්‍රී කර්මස්ථානෙට හැරෙනවා. සවද්දරට කරුණා මුදිතා උපේක්ඛාවන්ට දෙහැරෙනවා. බුද්ධානුස්සතියේ අවිඥානික අසුබ වාගේ මරණානුස්සතියේ මේ සතර කමතහන් පරිපූර්ණ කරගන්න පුළුවන්කම ඇති වෙනවා. එයින් පසුව තමයි දෙහි තේනවා විපස්සනාට හැරෙන්නේ. සවද්දරට කනතිනම් සීලම කර්ම අර්පණා කර්මස්ථාන සමුද්ද කරගන්නේ ඥානපාන සතියේ ලැබෙ තිනෙකට පුළුවන් වෙනවා. ඊළඟ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ කිසි අධ්‍යාත්ම ආකාය කායනුපස්සී විහෙරති. මෙතේ තමන් ව්‍යාත්භාව ශරීරයේදී කායනුපස්සන වඩමින් වාසය කරනවා. බහිද්ධාවාකායේ කායනුපස්සී විහෙරති. තමන්ගේම අන් අයගේද ආස්වාද ප්‍රස්වාද කායේ නුවණින් අරමුණු කොට භාවනාව යෙදෙනවා. අඥාත බහිද්ධාවාකායේ කායනුපස්සී විහෙරති. තමන්ගේ තනුන්ගේත් මාරයෙන් මාරුවට නුවණින් බලමින් සතිපට්ඨාන වඩනවා. අත්ථ කායෝ තිවාපනස්ස සතිපස්සුපත්ිතා හොති. සමුදේ ධම්මානුපස්සී වා කායත්මින් විහෙරති. මේ කය නැත්නම් අත්ථක ප්‍රසාත කායද මේ දේ හේතු වුණා කියලා සමුදේ දකිනවා. ඒ කියන්නේ අවිද්‍යා සමුදය රූප සමුදය, සන්නා සමුදය රූප සමුදය, සම්ම සමුදය රූප සමුදය, ආහාර සමුදය රූප සමුදය, නිබ්බති ලක්ෂණ රූප සමුදය. ඒ කියන්නේ රූප සමුදය අනුව බලමින් සතිපට්ඨාන වඩනවා. වැදම්මානුපස්සේවා කායත්මින් විහෙරති. එවාගේම අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ, සංඥා නිරෝධා රූප නිරෝධෝ, කම්ම නිරෝධා රූප නිරෝධෝ, ආහාර නිරෝධා රූප නිරෝධෝ, වැණක්කලං වා රූප නිරෝධෝ. ඒ විදිහට නිරෝධ වාරයෙන් නුවණින් දකිනින් වාසය කරනවා. අත්ථ කායවතිවා පනස්ස සතිපස්සිකාකිතා හොති. මෙතනින් ඇති වෙන නැති වෙන රූප කායක් හර සත්‍ය කුජලයක් නැහැ කියන සතිය පිහිටා සිටිනවා. යාවදේව ඥානමත්තාය ඒ මතුමත්ය විදර්ශනා ඥාන පහළ වෙන්න හේතුවක් වෙනවා. පටිච්චසමුප්පාදය මත්තාය මතුමත්ය උසස් සතිය පහළ වීමට හේතුවක් වෙනවා. අනිච්චිතෝ චිහෙරති මම මාගේ කියා සිතුවක් නොගෙන එතන නුවණින් වාසය කරනවා. නැති කිංකි ලෝකේ උපාදීති අර වගේ සංහාදිත්තේ සිතුවක් නොගෙන වාසය කරනවා. ඒවං කෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මානේ මෙන්න මෙහෙම භික්ෂුන් වහන්සේ මේ රූප කයෙහි ආනාපාන සතිය පදනම් කොටගෙන පාදක කරගෙන කාය අනුපස්සනා සතිපට්ඨාන භාවනාව යෙදෙනවා. එතකොට මෙන්න මේ ආනාපාන සති කර්මස්ථාන භාවනාව යෙදෙන්නේ භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහනා රාමෝ හෝති පහන රතෝ කියන ආරවංශ ප්‍රතිපදාව පරිපූර්ණ වීම. ආනාපාන සතිය වැඩි වීම සීලම් භාවනා කර්මස්ථානයන්ද පහතු මාර්ගයක් බාට පත් වෙනවා. ඒකා මේකට කියනවා මහා පුරුෂ භාවනාව කියලා. යෝතිනා බුදුරයන් වහන්සේලා බුදු වෙන්නේ ආනාපාන සතිය පදනම් කරගෙනයි පාදක කරගෙනයි. ඒ ආනාපාන සතිය ලැබීමෙන් යෝගාවචරයාට එදිනෙදා මානසික පහක් ලැබෙනවා. සන්තෝෂේ පනිතෝෂ අසේකනකෝච සුකෝච විහාරෝ උත්පන්නුත්පන්නේච පාපකේ අකුසලේ ධම්මේ සානතෝ අන්තරධාතේ චූපකමේති මේ ආනිසංස ලැබෙනවා. ආනාපාන සතිය වඩන්න වඩන්න සිත සාන්ත වෙනවා. උගතන සාන්ත වෙනවා, ඉරියව්ව සාන්ත වෙනවා, සැලතුම් සැලතුම් සාන්ත වෙනවා, කෙලෙක සාන්ත වෙනවා. පන්තෝචේ ආනාපාන සති වඩන්න වඩන්න සිද්ධලයාගේ මනස ශ්‍රේෂ්ඨ වෙනවා, වචන ශ්‍රේෂ්ඨ වෙනවා, ඉරියව්ව ශ්‍රේෂ්ඨ වෙනවා, සැලතුම් සැලතුම් ශ්‍රේෂ්ඨ වෙනවා, කරුණා මෛත්‍රිය ශ්‍රේෂ්ඨ වෙනවා, ශ්‍රද්ධා ප්‍රඥා ශ්‍රේෂ්ඨ වෙනවා, හැම දෙයක්ම ශ්‍රේෂ්ඨ භාවයට, උත්තම භාවයට, උසස් භාවයට පත් වෙනවා. පඤ්ඤති කියන්නේ මෙතන ශ්‍රේෂ්ඨ බවයි. අසේකන කෝටේ ආනාපාන සතිය වඩන්නාට ස්වභාවයෙන්ම මధుර වෙනවා. ඔබට භාවනාව අතිශයින් ඉහිලි වෙනවා. එවාගෙම භාවනාවෙන් ලබාගත් මානසික සුවය නිසා මනස අතිශයින් ඉහිලි මනසක් වෙනවා. එවාගෙම වචනේ නිහිරි වචන වෙනවා. ඉරියව තවතුන් නිහිරි ඉරියව තවතුන් වෙනවා. සිතුම් සතුන් කටයුතු කර්මාන්ත සියල්ලකම කමන්ත නිහිරි බවටපත් වෙනවා. අසේකන කියන්නේ නිහිරි බව. සුකෝටිහාරෝ ආනාපාන සතිය වඩන්නේ සක නිර්මයක් වෙනවා. වාලීම සකදායක වෙනවා. නැගී සිටීම සකදායක වෙනවා. ගමන් කිරීම සකදායක වෙනවා. සයනගත වීම සකදායක වෙනවා. කරන ක්‍රියාවන් බොහොම සංසුන්ව කරන බැවින් සකදායක වෙනවා. සිතන සිටීමේ පවා සකදායක බවටපත් වෙනවා. මෙසේ මුළු ජීවිතේම සකවත් වීම ආනාපාන සතියේ මහෝපකාරී වෙනවා. සුකෝටිහාරෝ උපන්නුත්පන්නේක තාපකේ අගසේ ධම්මේ ථානචෝ අන්තර දාපේක යූප සමේති තමන්ගේ පිටේ නැත නැත මතුවෙන සුළු කෙලෙස් ගැටි ඇතොත් ඒ කෙලෙස් ගැටි සියයේ වෙනාවෙම නිරුද්ධ වෙනවා අතුරුදහන් වෙනවා දහානිය සබාට පත් වෙනවා විනාශ වෙනවා ඒ මොකද මේ ආනපාන සතියේ මන 30ක් යටින් බැගින් ඒ තමන්ගේ පිටේ කෙලෙස් සිතිල්ලක් එනකොටම තේරෙනවා මෙන්න මේක අකුසල සිතිල්ලක් මේක පාප විචාරකයක් අකුසල විචාරකයක් කියලා මනමින් තේරුම් ගැනීමට පුළුවන්කම නිසා ඒක වැඩි වෙනා පවතින දෙන්න උත්සන කොටම ක්ලේශයක පහර දීලා පිනවිතුණු දාන මෙන්න මේ ආනිසංස පහ එදිනෙදාම ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට අදාළා. සාහුල ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය දේශනා කළ තැන සඳහන් වුණ ආනාපාන සතිය වැඩුවා නම් යම් කිසි අවසාන මොහොතක් වෙයි නම් අවසාන මොහොතේ විස්මරණය පවා මනස සිහියෙන් නිරුද්ධ කරන්න පුළුවන් නිරුද්ධ වෙනවා දකින්න පුළුවන් කියන එක සඳහන් කළා. ඒ සඳහන් වෙන්නේ ආනාපාන සතිය බොහෝම සිහිය දිනු කරන්නා වූ භාවනාවක් බවයි. මල්ලක තියෙන රහතන් වහන්සේ ඒ ආනාපාන සති කර්මස්ථානයෙන් අරිහත්ත්වයට පත් වූ රහතන් වහන්සේ නම සිටි බවගේ හැර. එක් දිනක් පොහොය කරලා සඳපානේ විමහනි සක්මන් කරද්දී අවසාස්කාර බැලුවා. අවසාස්කාරයේද අවසානයි. ළඟින්ගේ අනිත් ස්වාමීන් වහන්සේලාගෙන් අහලා තියෙනවා තමන් වහන්සේලා කවර විරියම් වලින් පිරිනිවන් පානවා දැකලා තියෙනවා. අපි දැකලා තියෙනවා වාඩිලා පිරිනිවන් පානවා, හිතගෙන පිරිනිවන් පානවා, සැකපිලා පිරිනිවන් පානවා අපි දැකලා තියෙනවා. සක්මන් කරද්දී පින්නම් පාන දකලා නැහනේ මම අද පින්නන්නම් කියලා සක්මනේ ඉරක් ගැහැවා. හරහට ඉරක් ගාලා කිව්වා මම මෙන්න මේ ඉර ළඟට මං යහා කෙළවට ගිහින් මෙතෙන් මෙ ඉර ළඟට නෙවත මං පින්නම් පානේ. ඊනාසේ ඒ විදිහට සක්මන් යහා කෙළවරට ගියා. සක්මනේ ගිහින් ආපසු ආයෙන හරියට මේ ඉර උඩට ආදී කියනකොටම පින්නම් පානේ. ඒ කුමක්ද? ආනාපාන සතිය වඩන්නාට සිහි අතිශයින්ම දියුණු වෙන බවට සාධකයක්. මෙන්න මේ විදිහේ බුදු සසේ බුදු මහා රහතන් වහන්සේලා පුරුදු කරගන්නාලාද ආනාපාන ප්‍රතිකර්මස්ථාන භාවනාව වඩන්නේ නම් එය මහා ආර්යවංශ ප්‍රතිපදාවයි. ආනාපාන සතිය වඩන යෝගාවචර භික්ෂුන් වහන්සේ අත්ත්‍යස්කන්තන පරවම්බලින් තොරව මේ සමන්ගේ භාවනා මාර්ගයේ දක්ෂ ලෙස අනලක් ලෙස මනා තිහින් මනා නුවණින් ක්‍රියාකාරී වීම නිසා පෞරාණික වූ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ආර්යවංශ ප්‍රතිපදාවේ පිහිටියා වෙන. සිංහේසේ ආරිවංශ ප්‍රතිපදාවේ පිහිටි අනන්ත අපරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ලෝ පිදිනු වුණා. ඒ සීල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ය අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපට අපේ ජීවිතේ පුරා මේ ශ්‍රේෂ්ඨ භාවනා කර්මස්ථාන මුදුන් පමුණුවෙන් ආරිවංශ ප්‍රතිපදාවේ මුදුනටපත් වී මේ අනන්ත පරිමාණ කාලයක් තිස්සේ අපිව වැඩ කරගෙන අපට තෙලුම් කරන 1500ක් කෙලස් බලමුළුව පරිදවා ජයගෙන බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා නිවිතන තී වදාළේ අජරාමර කාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.